ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි ලලිත් ජයසුන්දර මහත්මයා කුසුම් නොවන ඇතුළු පින්තුන් හැම දිනෙකම අද දින මහා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානෙට ඇවිදෙලා ඊතාම වටිනා කෘතවේදී පින්කම සිදු කරලා අවසන් වෙච්ච අවස්ථාව. ඉතින් පින්තුන් හැම දිනාටම හුඟක්ම සතුට වෙන්න පුළුවන් අවස්ථාවක් මේක. ඉතින් මේ විහාරස්ථානයේ අලුතෙන් ආරම්භ කරාට පස්සේ දිනෙන් දිනම විහාරස්ථානය නවීකරණය කරමින් මේ පින්තුන්ට ශ්‍රද්ධාව දිනු කරගන්න පුළුවන් විදියට දාන ආදී පින් දහම් සිදු කරගන්න පුළුවන් විදියට මේ ස්වාමින් වහන්සේලා කටයුතු කරනවා. ඒක මේ පින්තුන්ට ලොකු භාග්‍යයක් කොට සලකන්නට ඕන. ඉතින් මේ ප්‍රතිමා වහන්සේ දකිනකොට මේ බුද්ධ මන්දිරය දකිනකොට ඔබේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් මේ පින්තුන් ඒකලා වූ අනුග්‍රහවල ප්‍රතිඵල හැටියටයි මේ වගේ විහාරස්ථාන මේ වගේ ලස්සනට තියෙන්නේ. ඉතින් අද දින විශේෂයෙන්ම පින්කම සිදු කළේ අපේ ස්වාමින් වහන්සේලා මතක් කර විදියට මීට වසර දෙකකට කලින් මිය ගිය ස්වාමී ජයසුන්දර තෑබර මෑණියන්ට පුණ්‍ය ආනෝදනා කරන්ටයි මේ පින්කම සිදු කළේ. ඒ වගේ මේ දිනපාල ජයසුන්දර පියතුමාට ඇතුළු ඔබ නමින් මිය ගිය විශේෂයෙන් දෙමෝපියන් වහන්සේලා සිහිපත් කරලා සුරම්මේ නෝනගේ දෙමෝපියන්, සමනී නෝනගේ ආදරණීය දෙමෝපියන්, විශේෂයෙන්ම ඒ මෑණියන්, පාලිත මහත්මයා සහෝදරය ඇතුළු ඥාතීන්ට, ඒ වගේම මයිකල් මහත්මයා, පුෂ්ප නෝන නමින් මිය ගිය දෙමෝපියන් ඇතුළු ඒ ඥාතීන් වෙනුවෙන් මේ පින්කම සිදු කළේ. පින්තුනි, අපට අපේ ජීවිත ගැන කල්පනා කරලා බලන විට අපට බුදුදහම තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වයේ බලන තියෙන ප්‍රධාන මිනුම් දණ්ඩ බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිත තේරුම් ගන්නට. එක අතකින් මේ ධර්මය අහනකොට අපට තේරෙනවා අපි කොයිතරම් දුර්ලභවද මේ මනුස්ස ආත්ම භාවය ලබාගත්තේ කියලා. දුර්ලභව මනුස්ස ආත්ම භාවය ලබාගත්තේ විතරක් නෙවෙයි, හොඳ ප්‍රඥාවකින් යුක්තව අංගපසංග වලින් යුක්තව අපි මේ මිනිස් ආත්ම භාවය ලැබුවා. හොඳ අම්මල තාත්තලා ලබල ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබුවා අපි. ඒ විතරක් නෙවෙයි, මෙතෙක් කලක් අපට ජීවත්වන ලැබෙච්ච එකත් ජීවිත ලොකු භාග්යක්. ඔබ දන්න ඔබගේ ජීවිත කාලයේදී ඔබ පාසල් ගිය කාලේ ඉඳලා මේ මොහොත වෙනකන් ඔබේ යහළු මිත්‍රාදීන් කොච්චර ඔබට මුණ ගැහේ නැද්ද? එන් කී දෙනෙක් නම් ඇතැම් විට මේ වන විට ජීවිතයෙන් සමුගේ නැද්ද? ඉතින් ඒ අතුරෙන් ඔබ ඒ සියල්ලක්ම පසු කරලා ඔබ තවමත් ජීවත් වෙන ලැබීමම ඔබේ ජීවිතේ ලොකු භාග්‍යයක් කොට සලකන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ අපේ ජීවිතයේ වටිනාකම තේරුම් ගන්නට අපට මඟ පෙන්වන ධර්මයක්. එකන්තකින් අපි ලබාගත්තු මේ දුර්ලභ මනුස්ස ආත්ම භාවයත් ඒ වගේ මේ මනුස්ස ආත්ම භාවය ලැබුව විතරක් නෙවෙයි, අපි මේ ලෝකයේ ඉපදෙන අවස්ථාවේ අපට බුද්ධ රත්නය මුණ ගැහුණා, ධර්මයේ සංඝ රත්නය, මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය මුණ ගැහෙන්න පුළුවන් බුද්ධෝත්පාද කාලයක සම්බුදු සමයක අප මේ ජීවත් වෙලා ඉන්නේ. ඉතින් පින්තුනි, මෙහිදී අපි එකතකින් අපේ ජීවිත වටිනාකම තේරුම් ගන්නට ඕන. අනිත් අතින් කොයිතරම් පින් කළද අපි මේ මනුස්ස ආත්ම භාවය ලැබුවේ කියලා තේරුම් ගන්නට ඕන. අනිත් අතින් ඒ පින් අපි ගත කරන අතරේදී සාංසාරික වශයෙන් අපට අකුසල විපාක එන තියෙනවා නම් ඒව දුර්වල කරගන්නේ කොහොමද කියන එක ධර්මය තුලින් තේරුම් ගන්නට ඕන. අනිත් අතින් අපේ ජීවිතයේ ප්‍රඥාව ඉහළම මට්ටමට අප දිනු කරගන්නට ඕන. අපි කිසිම කෙනෙක් ප්‍රමාද නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මං දැන් හුඟක් ප්‍රමාදයක්, මං වයසට ගිහිල්ලා මගේ දැන් කොන්දේ අමාරුව තියෙනවා, කකුල් දෙකේ අමාරුවක් තියෙනවා කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් වෙනොතින ඔබට ධර්මය අහන්නට පුළුවන් නම්, ඔබට මනස හොඳට මෙහෙවන්න පුළුවන් නම්, ඔබ ඇඳේ වැතිරිලා හිටියත් ඔබට මේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට පුළුවන්. අන්නේ ප්‍රයෝජන ගන්න ගමනේදී පින්නතුනි, අපේ ජීවිතයේ සාර්ථකත්වය අපි නිවැරදි ගමන් මඟක ඉනවාද කියලා බලන්න පුළුවන් සලකුණු කීපයක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. උදෑසන අවදි වෙච්ච මොහොතේ බලන්න දවස ආරම්භයේදීම ඔබට මොකද මතක් වෙන්නේ? බොහෝ විට මතක් වෙන ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න දේවල් මතක් වෙන්නේ. වැඩි පිරිසකට මතක් වෙන්නේ රැකියාව ගැන, කොහොමද මිල මුදලක් උපයන්නේ කියලා. නැත්නම් තමන්ගේ දරුවෝ ගැන තමයි මතක් වෙන්නේ. බොහෝ විට අපේ ජීවිතයේ ස්වභාවය මේක. දවසින් වැනිපුර වාර ගණනක් ඇතැම් විට අපේ මිල මුදලක් ඉපේම තමයි කල්පනා කරලා බලන්නේ. ඒකට අපට අවශ්‍ය වෙනවා නමුත් පින්තුනි ඊටත් වඩා හැමදාම උදෑසන අවදි වෙච්ච මොහොතේ බලන්න. මම මේ ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරාංශක කාලපලයක් ශ්‍රේ පෙරම් පුරලා ඊටාම සුවිශාල පරිත්‍යාගයක් දාන ආදී පාරමිතා පුරලා අවබෝධ කරගත්තු ශ්‍රේෂ්ඨ ධමයක් තියෙන කාලයක මම ඉපදිලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි වසර 2600ක් සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු සද්ධර්මයක් මට මුණගැහිච්ච කාලයක මම මේ ඉන්නේ කියන එක අමතක කරන්න එපා. එතකොට තමයි දෛනික ජීවිතයේ කටයුතු කරන අතරේදී මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන Tamanට උදෑසන හැමදාම මතක් වෙන්නට ඕන. මතක් වෙන විතරක් නෙවෙයි ඒ ධම ඔස්සේ අපට කොයිතරම් දුරට අපේ හිත ඉහළටම දියුණු කරගන්න පුළුවන්ද කියලා මදකට හරි කල්පනා කරලා බලන්න. ඊටාම ප්‍රාථමික මට්ටමේ ඉඳලා ඊටාම ඉහළම තලය දක්වා අපේ බුද්ධිය දියුණු කරගත හැකි මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වර්තමානයේ බොහෝ විට බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ තමන්ගේ ඉගෙනීම කටයුතු ගැන හිතමින් නැත්නම් රැකියාව ගැන හිතමින්. ඉගෙන ගන්නෙත් රැකියාවක් කරන්න බලාගෙන. බලන්න පින්වතුනි ඒ තමන් ලබන රැකියාවෙන් තමන්ට මොනවද ලැබෙන්නේ කියලා. ඒ රැකියාවෙන් ගියක් ගන්න පුළුවන්. ඒ රැකියාවෙන් වාහනයක් ගන්න පුළුවන්. ඒ රැකියාවෙන් ඇඳුම් පැළඳුම් ටිකක් කැම බීම ටිකක් ගන්න පුළුවන්. ඊට වඩා දෙයක් පුළුවන්ද ගන්න? අපේ මනසට දුකක් ඇති වෙච්ච වෙලාවේදී අපේ ළඟම ඥාතියෙක් බිය වෙච්ච වෙලාවේදී ඒ වගේම අපිට දැඩි කර්ම විපාකයක් දෙන්න තියෙන අවස්ථාවකදී අර තමාගේ උගත් සමෙන්වත් උපේන මුදලින්වත් තමන්ට නිසි ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. අන්න එහෙනම් අපි කල්පනා කරලා බලන්න වටිනවා. අපි ජීවිත කාලේ වැඩිපුරම වැය කරන්නේ මේ රැකියාවටද? ඒ රැකියාවෙන් කීයක් හරි උපයන්න විතරද කියන එක අපි කල්පනා කරලා බලන්න වටිනවා. රැකියාව අපට ඕන. නමුත් ඊට වඩා ඉහළ තලයෙන් ඒ රැකියාව සඳහා දක්වන කැපවීම ඒ මට්ටමෙම තියාගෙන ඊට වඩා වැඩිපුර කැපවීමක් කළත් කමන්නේ. හැබැයි ඊටත් වඩා ඉහළ මට්ටමේ අපේ ආධ්‍යාත්මික ඉලක්ක අපේ ස්පිරිචුවල් ගෝල්ස් අපට තියෙනට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. ඇයි එහෙම අපි කළ යුත්තේ? එහෙම කළ යුත්තේ පින්වත්නි ඔබ දන්නවා අපි බාහිර පුද්ගලයන් ගැන බාහිර බඩමුට්ටු ගැන අපේ රැකියාව ගැන දරුවන් ගැන කොයිතරම් අපි බලාපොරොත්තු තියාගෙන හිටියත් අපිට ඒව හැමදාම එකම විදිහට තියාගන්න බෑ. දරුවෝ හිටියට ඒ දරුවෝ කාට හරි හිමි වෙනවා, තමන්ගෙන් බැහැර වෙනවා. තමන් රැකියාවක් කළාට හැමදාම මේ රැකියාව නැහැ, කවදා හරි විස්රාමයන් සිද්ධ වෙනවා. අපිට කොයිතරම් උපාධි තිබුණත් ඒව හැමදාම වළංගු වෙන්නේ නැහැ. අපිට කොච්චර ලස්සන ශරීරයක් තිබුණත් ඒ ශරීරය හැමදාම එක වගේ නැහැ. ටිකෙන් ටික වයසට යන හැටි දුර්වල වෙන හැටි ඔබට අපට පේනවනේ නේ. දැන් අපි වුණත් දිනෙන් දින දුර්වල වෙනවා. ඇතැම් මෙදිස් ඉස්සර වැඩ කළා වගේ මහන්සියල වැඩ කරන්න බෑ. අතේ පය අමාරු වෙනවා. පින්නතුනේ මේක තමයි ජීවිතයේ ස්වභාවය. එතකොට මෙන්න මේ භෞතික දේවල් ගැන නැත්නම් අපේ ශරීරය ගැන විතරක් අපි විශ්වාසිතෙල් හිටියොත් අපිට මොකද වෙන්නේ? අපට අනාගතයේ දුක් වෙන වෙනවා. මේ දේවල් වෙනස් වෙනකොට අපි කැමැති පරිදි නොපවතිනකොට අපේ ජීවිතේ ලොකු පසුබෑමකට ලක් වෙන වෙනවා. ලොකු මානසික කලකිරීමක් ඇති වෙනවා. අන්නේ මේ මානසික කලකිරීමෙන් අපි ඔසවා තබන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම අපට අනාවරණය කළා. ඊටාම මෛත්‍රියෙන්, කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් ලෝකෙට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ටිකෙන් ටික අපේ මනස දිනු කරගන්න හැකි ක්‍රමය. ආරම්භක පියවරේදී දේශනා කරන්නේ අපි කුරා කූඹියෙකුට හරි සිව්පාගත සත්වයෙකුට හරි කෑමක් දෙනවා නම් ඒකිනුත් අපට ආනිසංසයක් වෙනවා. ඒ සතෙකුට දෙන කෑමට වඩා දුස්සීලුණත් මිනිසෙකුට දෙන කෑම ආනිසංස වැඩි. සිල්වන්ත මිනිසෙකුට දෙන කැමීටත් වඩා ආනිසංසදායි වැඩි. ධ්‍යාන වඩන බණ භාවනා කරන කෙනෙකුට දෙන දානේ ඊටත් වඩා ආනිසංසදායි. බුද්ධ ධම්ම සංඝගෙන තෙරුවන් සරණ කියපු කෙනෙකුට දෙන දානේ ඊටත් වඩා ආනිසංසදායි. ඒ වගේම සෝවාන් ආදී මගඵල ලැබුව කෙනෙකුට දෙන දානේ ඊටත් වඩා ආනිසංසදායි. රහතන් වහන්සේට දෙන දානේ ඊටත් වඩා ආනිසංසදායි. පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානේ ඊටත් වඩා ආනිසංසදායි. මෙහෙම දේශනා කළ අවසානයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණය සම්බුද්ධ පූජාවක් වශයෙන් කළත් ඒක ඉහළම ආනිසංසදායි පින්කමක් විදිහට දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා සංඝ සතු දානමේ පින්කම. මහා සංඝරත්නය අරමුණු කරගෙන එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට හරි අපි දානයක් පූජා කරනවා නම් ඒක ආනිසංස ඊටත් වඩා වැඩි කියලා. සංඝ සතු දානමේ පින්කමකටත් වඩා ආනිසංසදායි. අගත අනගත චතුදිස සංඝස දිනේ කියපු විදියට ආවාහුද නොපමිණියාවුද සිව් දෙසින් වඩින මහා සංඝරත්නය වෙනුවෙන් ආවාස පූජාවක් විහාරස්ථානයක් කරන එකට අනුග්‍රහ දක්වන්න පුළුවන් නම් ඒක අර සියලටම වඩා ආනිසංසදායි කියලා සඳහන් කළා. මෙහෙම දේශනා කරලා බුදුහාමුදුරුව මේ කරුණ අපට දේශනා කරන්නේ ඇයි පින්නතුනි? බුදුහාමුදුරුව සඳහන් කරනවා පඤ්ඤා ජීවෙන් ජීවිතම අවසෙට්ටම් ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය උතුම ජීවිතය කියලා. අපි මෙල මුදලක් උපයමින් ජීවත් වුණාට විතරක් අපේ ජීවිතයේ වටිනා ජීවිතයක් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙන්නේ නැහැ. ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් වන්නේ තාම ප්‍රඥාවෙන් ලෝකේ කරන්න පුළුවන් උතුම්ම ඉහළම දේවල් කරමින් හිටියොත් තමයි අපේ ජීවිතේ ලස්සන වෙන්නේ, අපේ ජීවිතය ශ්‍රේෂ්ඨ වෙන්නේ. සංඝ සතු දානමි පින්කමට වඩා ආනිසංසදායි ආවාස පූජාව, ආවාස පූජාවට වඩා ආනිසංසදායි කියලා දේශනා කරනවා. යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ ගියා නම් බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියලා බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගියා නම් එහි ආනිසංසීටත් වඩා වැඩි කියලා. ඔබ බොහෝ දෙනෙක් අද තමගේ අම්මල මේ සිහිපත් කරන්නේ. ඔබට අපට ඇතැම් විට මතකනේ අපි කුඩාම කාලේ. අපි ඇතැම් විට ඇවිදින්නත් කලින් අපේ අම්මා එක අතකින් දකුණු අතින් අපිව වඩාගෙන, ඇතැම් විට වම් අතින් අපේ සිඟිති අත් දෙක එකතු කළා, බුදු පිළිමයක් දැකපු අවස්ථාවේදී පුතේ බුදු සාදු කියන්න කියලා මුලින්ම අපට මේ තෙරුවන ලබා දුන්න අපේ අම්මා. අන්න එතනින් ඇති කරපු ශ්‍රද්ධාව තමයි අදත් මේ දිව යන්නේ. එහෙනම් ඒ අපේ අම්මට තාත්තට අපි ඇත්තටම කළගුණ සලකනවා නම් උපරිම ලෙසේ බුදු දම සංඝගෙන තෙරුවන තමගේ හදවතෙහි හැම මොහොතම තියාගන්නට ඕන. කුමන වැඩේ කරත් මේ තෙරුවන ප්‍රමුඛත්වයේ තබාගෙන ඒ තෙරුවනේ ආශිර්වාදය ආනිසංසය ලබා ගනිමින් අපේ ජීවිත සඵල කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. එනිසා මේ බුද්ධ ධම්ම සංඝගෙන තෙරුවන් සරණ යාම පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. මේක ජීවිතයේ අවසාන මොහොතේ අපි සිහිපත් කළත් අපට සුගතිගාමි වෙන හේතුවක් වෙනවා. ඔබ දන්නවා මට කුණ්ඩලිය ජීවිතේ ලොකු පින්කමක් කළේ නැහැ. චත්තමානවක ජීවිතේ ලොකු පින්කමක් කරපුවා නෙවෙයි. බුදුන් දහම් සංගුණ කියන තෙරුවන් සරණ යාම විතරයි කළේ. අදත් ඕම් සුගතියෙහි දිව්‍ය ලෝකවල සැප විඳිනවා. ඒ තරම් ආනිසංසදායි දෙයක් මේ තෙරුවන් සරණ යාම. භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ තෙරුවන් සරණ යාමටත් වඩා ආනිසංසදායි යම් කිසි කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම්. ප්‍රාණඝාත ආදී අකුසල් වලින් වැළකීලා නිත්‍ය සීල වෙන පංචශීල යම් කිසි කෙනෙක් ආරක්ෂා කරනවා නම් එහි ආනිසංසීතත් වඩා වැඩි කියලා. මෙහෙම දේශනා කළ ඊළඟට බුදුහමස් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඊටාම සල්ප මොහොතක් සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සීල සත්තෝ සුවපත්ත්වා කියන මෙත්සිත වඩනවා නම් අර මුලින් කියපු සියලුම පින්කම් වලට වඩා ආනිසංසදායි කියලා. ඇයි ඒකට හේතුව පින්නතුනි? අපි සීල සත්තෝ සුවපත්ත්වා කියලා මෙනෙහි කරන මොහොතෙහි අපේ හිතේ රාගයක්, ద్వේෂයක්, දැඩි ලෝභයක්, ඊර්ෂ්‍යාවක් කියන මේ කිසිදු අකුසලයකට හිතෙහි ඉඩක් නැහැ. එක මොහොතක් සීල සත්තෝ සුවපත්ත්වා කියලා හිතුවත් අපි ඒ මොහොත තුල රාග ආදී අකුසල ධම්ම රැසකින් අපේ හිත අපි මුදවාගෙන ඉන්නේ. ඒක පුරුදු කරපු පමණට පිනතුන් ජීවිතේ ලොකු කුසලයක් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ජීවිතය අපට අකුසල් විපාක වගේ එන්න තියෙනවා නම් අතීත කර්ම විපාක විදියට ඒ අකුසල් සැලකිය යුතු ප්‍රමාණයකින් අපට දුරු වෙන්නටත් මේ මෛත්‍රිය හේතුවක් වෙනවා. මෛත්‍රී භාන විතරක් නෙවෙයි කෙනෙකුට බුදුදහමේ කමඨාන් 40ක් දේශනා කළා. බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ආනාපාන සතිය, ධාතු මනසිකාරය, ආහාරයේ පටික්කුල සංඥාව, දේවතානුස්සතිය, මරණානුස්සතිය, මේ කුමන භාවනාවක් වැඩුවත් ඒ භාවනාවකින් හිත සමාධිමත් කරන මොහොතක් තියෙනවා නම් එක විනාඩියක් අපට එක කුසල අරමුණක සමාධි අරමුණක හිත සමාධිමත් කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපි ඒ වෙලාවේ තියෙන මානසික සුවය මේ මුළු කාම ලෝකෙම විඳින සුවයට වඩා වැඩි සුවයක් කියලා. කාම ලෝකය කියන්නේ කොහේද? කාම ලෝකය කියන්නේ සතර අපායත්, මනස ලෝකයත්, දිව්‍ය ලෝක හයත් කියන මේ 11 ස්ථානයන්හි විඳින සියලුම සැපතරත් වඩා ඉහළ මානසික සුවයක් අපට විඳින්න පුළුවන් එක විනාඩි දෙකක් හරි සමාධි අරමුණක, භාවනා අරමුණක හිත එකඟ කරන්න පුළුවන් නම් පින්නතුන් ජීවිතේ ලස්සන දකින්න, ජීවිතේ අලංකාරය දකින්න මේ මඟ අනුගමනය කරන්න. බුදුරජාණන් වහන්සේ අනාවරණය කරපු දහම මේක. එපමණක් නෙවෙයි පින්නතුනි. ඒ මෛත්‍රිය වඩන කෙනා එතනින් නොනවති. ඔව් කරුණා මුදිතා උපේක්ඛා කියන අනිත් විහරණ ධර්මත් බ්‍රහ්ම විහරණක් වඩනවා. මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ කෙනෙකුට වඩන්න පුළුවන් නම් අන්නේ වඩන කෙනා මනස් ලෝකෙ හිටියත් එකනා බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන්නේ. මේ මනස් ලෝකෙම බ්‍රහ්ම ලෝකයක් අරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් එතනත් නෙවෙයි බුදුදහමේ අවසානයේ ඉලක්කය. ඒිනුත් ඉහළට තඹලා අපි ප්‍රඥාවෙන් ඉහළම තැනට ඔසවා තබනට බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කරනවා. දුකෙන් සදහටම නිදහස් වෙන්න. ඒ මොකද්ද? ප්‍රඥාවෙන් ජීවත් වෙන ක්‍රමය දේශනා කළා. අවිද්‍යාවෙන් දුර වේලා වාසය කරන ක්‍රමය දේශනා කළා. අපට සිතට සිතුවිල්ලක් එනවා නම් මේ මොහොතේ ඔබ දකින දෙයක් ගැන රූපයක් ගැන හිත බැස ගන්නවා නම් ඔබට ඇහෙන ශබ්දය ඔස්සේ යම් කිසි දෙයක් මතක් වෙනවා නම් රූපයක් මේ වෙලාවේ ඔබේ හැට මේ ස්වාමින් වහන්සේලා දකිනකොට මේ ස්වාමින් වහන්සේලා මේ පිරස්තර බාහිර ඉනවා කියලා ඔබට හිතෙනවා නම් ඒ හිතෙන මොහොතේ කල්පනා කරන්න මේ රූපය නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්න මේ හාමුදුරු කෙනෙක් කියලා හරි බණපදයක් කියලා හරි මම තේරුම් ගන්නේ මගේ මන ආයතනයයි ධර්මාලම්බනය ඔස්සේ මනෝවිඥාණය කියලා තේරුම් ගන්න. ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් කරන්න කමන්නේ ඕනම කෙනෙක් එක්ක කතා කරන්න. හැබැයි ඒ කතා කරන හැම මොහොතෙම මතක තියාගන්න යම් කිසි සිද්ධියක් ගැන කතා කරනවා නම් පුද්ගලයෙක් ගැන දෙයක් ගැන කතා කරනවා නම් කතා කරන්නේ ඒ අතීතයේ දැකපුහපු දේ නිරුද්ධ වෙච්ච තැනක අපේම මනසත් ධර්මාලම්බනයක් ඔස්සේ මේ මනෝවිඥාණයෙන් මේ ගනුදෙනුව තියෙන කියන එක මතක තියාගන්න. ඒක මතක තියාගෙන ඕන තරම් දෙයක් කරන්න කමන්නේ කාට හරි බැන්නත් කමන්නේ. ඒ බැන්නත් තමන් දන්නවා තමන් බනින්නේ ද්වේෂයෙන් නෙවෙයි කියන එක. බනින්නත් බෑ වෙනතනි. අපි මේ නිරුද්ධ වෙච්ච රූපයක තමයි මේ විවේචන විචාරයන් අපි සියලක්ම කරන්න ගුණ කතන කරන්නේ. සම්පූර්ණයෙන්ම අපි මේ අවිද්‍යාවෙන් ඉන්න පිනතනි. අපට හිතට යමක් මතක් වෙනකොට රූපයක් මතක් වෙනවා නම් හොඳට මතක තියාගන්න අපි ඒ වෙලාවේ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සෙවණින් බැහැරව කියලා. සිතට රූපයක් මතක් වෙනවා නම් යම් කිසි වෙලාවක දරුව පිළිබඳව ගෙදර තමන්ගේ මිල මුදල් ටික බැංකුව පිළිබඳව කුමන හෝ දෙයක් මතක් වෙනවා නම් රූපයක් විදියට හොඳට මතක තියාගෙන තමන් ඉන්නේ අවිද්‍යාවෙන් තමා ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ කියන එක මතක තියාගන්න. ඒකෙන් රූපයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. රූපයක් තියෙනවා. හැබැයි ඒ රූපය ගැන අපි හිතන වෙලාවේ අපි ඒ හිතන ස්වභාවයෙන් නෙවෙයි ඒ රූපය තියෙන්නේ. අපි මේ මොහොතේ සිහිපත් කරන්නේ අපේම හිත අපේම මනස කියන එක තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් ගැනීමේ අවස්ථාව තුල අපි රූපය තුල අපේ හිත බැසගෙන නැහැ. අපි ඒ වෙලාවෙහි රූපේ නිදහස් වෙලා ඉන්නේ. රූපේ නිදහස් වුණා නම් අපිට ජරා ධර්මය තියෙනවා. මහලු වීම කියන ධර්මතාවය තියෙනවා. නමුත් මහලු වීම කියන දුක අපට නැහැ. ලෙඩ වීම කියන ධර්මතාවය ශරීරයේ ලොකු ලෙඩක් තියෙන පුළුවන්. හැබැයි ව්‍යාධි දුක නැහැ අපට. මරණ ධර්මය කියන සත්‍යයට අපිපත් වෙන්න පුළුවන්. හැබැයි මරණ දුක අපි ස්පර්ශ කළ නැහැ. ජාති ජරා මරණ කියන මේ ධර්මතාවලට අපි මුහුණ දෙනවා. නමුත් ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අපි ඉක්මවල ඉන්නේ. පින්නතුනි අපේ අම්මට තාත්තට සලකනවා නම් මෙන්න සලකන ක්‍රමය. අපේ අම්මා තාත්තා අපි මේ ලෝකේ ජනිත කළ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි ලෝකයේ ඉහළම රටකට ගිහිල්ලා රැකියාව කරන දකින්නද? ඒකත් තිබුණා තමයි. නමුත් අම්මා තාත්තා ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ බලාපොරොත්තුව තමන්ගේ දරුවන් දුකෙන් නිදහස් වෙනවා දකින්න. බුදුරජාණන් වහන්සේ පාරමිතා කෙරුවේ අපි දුකෙන් නිදහස් වෙනවා දකින්න. ස්වාමීන් වහන්සේ මේ ධර්මය රැකගෙන ආවේ වසර දහස් ගාණක් ජීවිත පරිත්‍යාගයෙන් පරපුරෙන් පරපුරට මේ ධර්ම රැකගෙන ආවේ අපි අද විදින මේ දුකෙන් නිදහස් කරවන්න. පින්තුනි අපිට මෙන්න මේ ලෙස ප්‍රඥාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසුර සනක් ගන්න මොහොතක් යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව මෙනෙහි කරනවා නම් සම්බේ සංඛාරානිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා ඒ සමග්ගෝ විසුද්ධිය. මේක විසුද්ධියට නිර්වාණයට මාර්ගය. සියලු සංස්කාර ධර්මයන් රූප ආදී අරමුණු ඇස ආදී ආයතන මේ හැම දෙයකම ස්වභාවය පෙරපසනොවි හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. අපේ වර්තමාන සිතත් හැම මොහොතෙම හට ගන්නවා නිරුද්ධ වෙනවා. එනතුනි මේ යථාර්ථයේ මෙනෙහි කරන ඉතාම ස්වල්ප මොහොතක් හෝ වේවා බුදුහර දේශනා කරේ මේක ඉහෙළම කුසලය. ඇයි එකට හේතුව ඒ මොහොතේ අපි දුකෙන් නිදහස් වෙන්නේ. අපේ මරණාසන්න මොහොතේ මේ යථාර්ථයේ මෙනෙහි කරන්න පුළුවන් නම් අපේ හිතට එන අරමුණ මේ අරමුණක් කියලා පෙන්වට රූපයක් කියලා පෙන්වට මේක මනෝවිඥානයයි මේ මනෝවිඥානය අනිත්‍යයි කියලා දකින්නට අපි අවසාන මොහොතේදී හරි දක්සනෝතින් අපිට ඒ මොහොතේදී හෝ අපි නොතුනි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතැන්මිට හරියට අපි ප්‍රඥාව පිහිටුවොත් අපට මේ මොහොතේම මුළු සංසාර චක්‍රෙම නිදහස් වෙන්නටත් පුළුවන්. ඒ තරම් වටිනා දහමක් අපට මේ ලැබුණේ පින්නතුනි. හැමදාම උදෑසන අවදි වුණාම හිතන්න මේ වගේ ශ්‍රේෂ්ඨ දහමක් ලැබවු කාලෙක මම මේ ඉන්නේ. මට අද එක දවසක් ඇති මගේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න. මට කල්පයක් සුගතිගාමි වෙන්න පින්කම් කරගන්න මේ එක දවසක් ඇති මට දුකෙන් නිදහස් වෙන්න මේ අද දවස ඇති කියලා හැමදාම උදෑසන හිතන්න. ඒ හිතන මොහොතක් පාසාම තමන්ගේ සිහිය නවන දිනු වෙනවා, ශ්‍රද්ධාව දිනු වෙනවා, වීරය දිනු වෙනවා, සතිය සමාධිය ප්‍රඥාව දිනු වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙලා, ඒව බොජ්ජංග බවට පත් වෙලා, මාර්ගාංග බවට පත් වෙලා අවසානයේදී අපි උපරිම ලෙස සිහිය සහ නවන කියන මේ කරුණ දෙක මත පිහිටන පුද්ගලයන් බවට පත් වෙනවා. එතකොට මේක තමයි අපේ ඉහළම ඉලක්කය, මේක තමයි highest goal එක අපේ බෞද්ධයෙක්ගෙන. මේක කරන අතරේදී අපිට අම්මට තාත්තට සලකන්න පුළුවන්, රැකියා ආරක්ෂා කරන්න පුළුවන්, තව උපාධියක් ගන්නත් පුළුවන්, ඉහළ රැකියාවට ඉල්ලුම් කරන්නත් පුළුවන්, විවාහ වෙන කැමති කෙනෙක් නම් ඒකට විවාහ වෙලා කටයුතු ඒ කටයුතු කරන්න පුළුවන්, දරුවෝ හදනවත් කරන්න පුළුවන්. මේ සියල්ලක්ම කරන්නේ තමන් දුකෙනුත් නිදහස් වෙන ගමන් කියන එක ගැන තමයි ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මෙන්න මේ සදහම්ම ඉදිරියට යන්නට මේ අද මහවරුන්ගේ දිනේ දවසේදී අම්මට තාත්තට කරන සැබෑ සැලකිල්ල මේ අපිනුතුනි. ඒ සඳහා අපට ආනාපාන සති භාවනා උපයෝගී කරගන්න පුළුවන්. අපි මෙලොවට බිහි වෙච්ච අවස්ථාවේ අපේ අම්මා සතුටුනේ අපි හුස්ම ගන්නවා දැකලා. හුස්ම ගන්නවා දැක්කේ කොහමද? අපි මෙලොවට බිහි වෙච්ච වෙලාවේ අඬනකොට තමයි අම්මා සතුටුනේ අය අපි හුස්ම ගන්න වෙලාව. අම්මා කෙනෙක් අපිව අඬනවා දකින්න කැමති එකම අවස්ථාව මෙච්චරයි. අපි ඉපදෙලා මුල් අවස්ථාවේදී අපි හුස්ම ගන්න මුල් අවස්ථාවේ අඬන අවස්ථාව විතරයි අපේ අම්මා අපිව අඬනව දකින්න කැමති. ඉන්පසු ජීවිතේ කිසිම දවසක අපේ අම්මා අපේ තාත්තා අපි අඬවන අඬනව දකින්න කැමති නෑ. පින්නතුනි අන්නේ සඳහා දුකෙන් නිදහස් වෙන මාර්ගයක් තමයි මේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපි අම්මට කරන සැබෑ ගෞරවයේ මෙලෙස පින් අනුමෝදන් කරන අතරේදී මේ ශ්‍රේෂ්ඨ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අප්‍රමාදීව අපේ ජීවිතයෙන් ඵල ප්‍රයෝජන ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබේ දෑතින් මේ පූජා කරපු දාණය මහන්සියෙන් වෙහස මහන්සි වෙලා ධනෙ උපයලා ඊටාම ප්‍රණීත ආකාරයට දාණය සෝදානම් කරලා මේ ස්වාමින් වහන්සේලාට පූජා කළේ. ඉතින් ඔබේ මේ දාණය වරඳන ස්වාමින් වහන්සේලා ධර්මය ප්‍රගුණ කරලා ධර්මය ඉගෙනගෙන ලෝකෙට ධර්මය දේශනා කරනවා, මේ විහාරස්ථාන ලස්සනට පවත්වා ගන්නවා, මේ හැමදේම කරන්නේ ඔබ ලබා දෙන ශක්තියෙන්. ඒ නිසා ඔබ පූජා කරන හැම බත් ඇටයකටම ණය නොවන විදියට මේ ස්වාමීන් වහන්සේලා ශාසනය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරනවා. ඉතින් ඒ ගැන ඔබ හුඟක් සතුටට පත් වන්න. ඔබත් මේ ශාසනික කරකවුවට උදව් කරන ශාසන චිරස්ථිතිය සඳහා උපකාර කරන පිරිසක් බවට පත් වෙනවා මේ දානීය පූජා කිරීමත් සමගම. ඉතින් අද දින විශේෂයෙන් සිහිපත් කරන මේ වසර දෙකකට කලින් මියගිය ස්වාමීන් ජයසුන්දර මෑණියන් මේ පින අනුමෝදන් වේවා. ඊට කලින් මියගිය දිනපාල ජයසුන්දර ආදරණීය පියතුමා, ඒ වගේම පාලිත අබේවර්ධන ආදරණීය සහෝදරයා, තමයි නෝනගේ ආදරණීය මෑණියන් වහන්සේ කමලා නෝන නේද, අම්මා කමලනේ, කමලා අබේවර්ධන මෑණියන්. ඉතින් ඒ අම්මා ඇතුළේ ඒ වගේම සුරම්මේ නෝනගේ ආදරණීය දෙමව්පියන්, ඒ වගේම මයිකල් මහත්මයා, පුෂ්ප මෑණියන්, ඒ දෙපළගේ ආදරණීය දෙමව්පියන් ඇතුළු යම්කාක් වර්ග පරම්පරාගත මියගිය ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාති හොඳ මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉදිරියට ඇවිල්ලා මේ පැන් වඩලා පැන් වාදිනේ අරගෙන අපි මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. හොඳයි ඒ ස්වාමීන් ජයසුන්දර මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීන් හොඳවට සිහිපත් කරගන්න මයිකල් මහත්මයා ඒ වගේ පුෂ්පනෝන ඇතුළු ඔබ හැම දෙනෙක්ම තමගේ ආදරණීය දෙමෝපියන් සීකරගෙන පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු යතා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉසෝ සින්නම් තේතානම් උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව ඉතෝ දින්නම් තේතානම් උපකප්පති. රැස් කරගත් මේ සියලු ගුණ ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අපේ මදනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් චිරහත් කාලයක් එහෙන ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් ඔබ හැම දෙනාටම දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකවරණය සැලසේවා. මේ ආදරණීය දරුවන්ගේ වෘත්තීය කටයුතු අධ්‍යාපන කටයුතු ආදී සඵල කරගන්නටත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාචයං හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාචයං හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාචයං හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි කලිජය සුන්දර මහත්මයා කුස්ම නොනැතුළු ඔබ හැම දෙනෙක්ම හුඟා සතුටට පත් ගන්න ආදරණීය මෞතුමියගේ අවුරුදු දෙකේ පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරවත් සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් ඒ ආදරණීය මෑණියන් අවුරුදු 100කට ආසන කාලයක් ජීවත් වුණා. ඉතින් දීර්ඝ කාලයක් ජීවත් වුණේ ඔබෙන් ලැබුණු ඒ සෙනෙහස සැලකිල්ල නිසායි. ඉතින් ඒ ගැන ඔබට ජීවිත කාලයම සතුටට පත් වෙන්න පුළුවන්. අම්මා ජීවත් ඉන්න කාලෙ හුඟා හොඳින් බලාගත්තා සැලකුවා. ඉතින් ඒ සියලු පින්කමල ආනිසංසයනොත් අද මේ සදකලාව මේ උතුම් සංසතු දානමේ පින්කම ආනිසංසයනොත් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ.